නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තින්නතුනේ ඉතින් පින්වත්නි අදත් අපි ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරමු මේ උතුම් ධර්මයේ ඔබට කලාතුරකින් අහන්න ලැබෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් සතර සතිපට්ඨානෙ සතර සම්මිය ප්‍රධාන වීරිය සතර ඉවිදිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බුද්ධංග තමයි අපි ඉගෙන ගත්තේ. අදත් අපි සත්ත බුද්ධංග ගැනම ඉගෙන ගන්නවා. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට බෝධිපාක්ෂික ධර්ම 37ම ඉගෙන ගන්න ඔබට මේ දහම් වැඩසටහනේ වාසනාව ලැබෙනවා. එතකොට මේ බොජ්ජංග ගැන තවත් ඉගෙන ගන්නට මේ විස්තර කරන්න ඕන කියලා හිතුනේ මේ ධර්මයේ ඉගෙන ගන්න ලැබෙනවා අඩුයි. හේතුව සාමාන්‍යයෙන් මේ බොජ්ජංග ධර්ම කියන ඒවා යෝගාවචරයන් පුරුදු කරන්න ඕන ඒවා. දහම්මඟ පුරුදු කරනකොට සතිපට්ඨානෙ වඩනකොට පුරුදු කරන්න ඕන ඒවා. ඊළඟට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට පුරුදු කරන්න ඕන ඒවා. එතකොට අද කාලේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා අඳුනම් සතර සතිපට්ඨානෙ වඩනවා අඳුනම් එවැනි අය අතිශයින් දුර්ලභයි නම් බොජ්ජංග වඩනවා කියන එකත් අතිශයින්ම දුර්ලභයි. එතකොට ඔබ දන්නවද මේ බණ භාවනාවට නැත්නම් නිවන් මාර්ගයේ ගමන් කරන්නට බාධා පිනිස පවතින නීවරණ පහක් තියෙනවානේ. ඒ සමාධිය හිත එකඟ කරන්නට බාධා පිනිස පවතින කාරණා පහක් තියෙනවා. මේකට කියනවා පංච නීවරණ කියලා. කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මේ පංච නීවරණ ගැන සැලකිය යුතු විදිහට අපි දහම් කරුණු කතා කළා ධම්මානුපස්සනා භාවනාව කතා කරනකොට. ඒ වගේ දැන් භාවනාවට නීවරණ පහ බාධා කරනවා වගේ නිවනට උපකාර කරන කරුණු හතක් තියෙනවා. මොන භාවනාවට බාධා කරන කරුණු පහක් තියෙනවා. නිවනට උපකාර කරන කරුණු හතක් තියෙනවා. බාධා කරන කරුණු පහ තමයි පංච නීවරණ. උපකාර කරන කරුණු හත තමයි සප්තබොජ්ජංග. ඒ සප්තබොජ්ජංගය අපි ඉගෙන ගත්තා සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. එතකොට සති සම්බොජ්ජංගය කියලා කිව්වේ නිවනට හිත යොමු කරන කෙනා, සතර සතිපට්ඨානෙ වඩන කෙනාගේ හොඳට සතිපට්ඨානෙ සිහිය පිහිටනවා. නැත්තම් ඔබ කරන්නේ යම් භාවනාවක් නම් ඒ භාවනාව තුළ හිත පිහිටනවා. සිහිය පිහිටනවා. ඒ පිහිටවන සිහිය විවේකීට විරාගීට නිරෝධීට නිවනට නැඹුරු වෙලා තියෙන්නේ. ආනේ සිහියට කියනවා සති සම්බොජ්ජංගය. විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං උස්සග්ග පරිණාමේ. ඒ වගේම තමයි මේ සිහිය පිහිටනකොට එයා ධර්මතා විමසන්න ගන්නවා. ආනාපාන සතිය නම් ඒ ආස්වාස ප්‍රාස්වාසයේ ස්වභාවය විමසනවා. ඇතිවන නැතිවන නීවරණ ධර්මයන්ගේ ස්වභාවය විමසනවා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විමසනවා. සේවනයේ කළ යුතු නොකළ යුතු දේවල් විමසනවා. එතකොට ඒ විමසීමේ ස්වභාවය අයිති වෙන්නේ ධම්ම විචේ සම්බෝධංගය. එයත් නිවනට නැඹුරු වෙලා තියෙන්නේ. එතකොට මේ විදිහට සීහය පිහිටවගෙන නුවණින් විමසනකොට මෙයාට වීරියම උපදිනවා. ඒ ඇති වෙන වීරිය විරිය සම්බොජ්ජංගය. ඊළඟට වීරියෙන් යුතුව මේ විදිහට සීහයෙන් හොඳ නුවණකින් වීරියෙන් යුතුව සතිපට්ඨානයේ සීහය පිහිටවනකොට ධර්ම මාර්ගයේ හැසිරෙනකොට මෙයාට හොඳට ඇති වෙන ප්‍රීතිය. කර ධාම් මාර්ගයේ ගමන් කිරීම තුලින් ඇති වෙන නිර්ආමිෂ ප්‍රීතිය ඇති වෙනවා. තුටි භාවනාව තුළ ඇති වෙන ප්‍රීතිය පීති සම්බුද්ධංගය. එතකොට මේ ප්‍රීතියෙන් යුතුව භාවනා කරගෙන යනකොට කය සැහැල්ලු වෙනවා, හිත සැහැල්ලු වෙනවා. අපිට පින්වතුනි සැහැල්ලු බව අවශ්‍යයි. ඕනම දෙයක් එක දිගට කරගෙන යන්න බෑ, ඒක අමාරුයි. ඒකට මෙයා සැහැල්ලු වෙන්න ඕන. ඒකට මෙයා භාවනා අරමුණේ පවා සැහැල්ලු අත්දකිනවා. ඒසා මේ කරගෙන යන භාවනාවේ පවා සැහැල්ලුවක් අත්දකිනවා. කයෙන් සිතෙන් සැහැල්ලුයි පස්සද්ධි සම්බොජ්ජංගෙ. ඒකට සැපසේ ප්‍රීතියෙන් භාවනා අරමුණේ හිත පීඨනකට හිත එකඟ වෙනවා. ඒක සමාධි සම්බොජ්ජංගය. ඊට පස්සේ ඒ විදිහට මේ කරුණෝ ඒ බොජ්ජංග පින්වතුනි අඩු වැඩි නැතුව බැලන්ස් කරන්න ඕන. ඒ කියන්නේ සමසේ වඩන්න ඕන. ඒතර බොජ්ජංගයන් සමසේ වඩනකොට ඒ වගේම ධර්මතා මනවින් දකිනකොට සතිපට්ඨානේ මනාව සිහි පිහිටවගෙන යනකොට ඇලින් ගැටින් වලින් දුර වීමෙන් එහාගේ හිත හොඳට උපේක්ෂාවටපත් වෙනවා. බුද්ධංග ධර්මයෙන් සමව පිහිටවන්න පුළුවන් ශක්තිය උපදිනවා. අලින් ගැටෙන් දුර වෙන හිතක් උපදිනවා. ආනේක උපේක්ඛා සම්බුද්ධංගය. එතකොට දැනට ওই කරුණ ටික අපි කතා කළා. ඊළඟට පින්වතුනි මේ බුද්ධංග ධර්මියෝ මේ බුද්ධංග කියන එක දැන් බලන්න සතිපට්ඨාණයෙන් පටන් ගත්තේ සතිපට්ඨාණය. ඊළඟට පින්වතුනි සතිපට්ඨානය කියන්නේ මෛත්‍රී භාවනාව පවා. මෛත්‍රී භාවනාව අයිති අවිහිංසා විතර්කේට. ඒතුට ඒ අයිති ධම්මානුපස්සනාවට. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහාර භාවනාව පවා. සතර බ්‍රහ්ම විහාර භාවනාව පවා අවසන් වෙන්නේ බොජ්ජංග හත වැඩීමෙන්. ඒ භාවනා අරමුණේ සිහ පීඨන එක සති සම්බොජ්ජංගිතයිති. ඒ භාවනා අරමුණේ ඔහු විමසන එක ධම්මවිචේ සම්බොජ්ජංගිතයිති. ඒ භාවනා අරමුණේ කරන වීර්ය විරිය සම්බොජ්ජංගිතයිති. පීතිය පීති සම්බොජ්ජංගිතයිති. භාවනා කරගෙන යන උත අද්දකින නිරාමිෂ ප්‍රීතිය. කයයි සිතයි සැහැල්ලු වීම පස්සද්ධි සම්බොජ්ජංගිතයිති. හිත එකඟ වීම සමාධි සම්බොජ්ජංගිතයිති. මේ බොජ්ජංග හත සමවිෂම නොවන විදිහට සමසේ වඩනකොට මේ ඔහු ලෝකයේ ගෙන ඇතිවන මධ්‍යස්ථ භාවය උපේක්ෂා සම්බොජ්ජංගේයි තයි. මේ විදිහට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන බඹ විහරණ භාවනා තුල පවා බොජ්ජංගේ වඩන්න පුළුවන් ආර්ය ශ්‍රාවකයාට. හැබැයි බ්‍රහ්ම විහාර භාවනාව තුල බොජ්ජංග වෙදෙන්නේ ආර්ය ශ්‍රාවකයාට. බුදුරජාණන් වහන්සේ සරණ ගියේ සතර සතිපට්ඨානයේ ශීෂ්‍ය පිහිටවන කෙනාට මෛත්‍රී භාවනාවෙන් උත් බොජ්ජංග වැඩෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සූර්යා උදාවෙන්න කලින් අරුණ නැගිනවා. සූර්යා උදාවෙන්න කලින් අරුණ නැගිනවා වගේ තමයි කිව්වා. නිවන ලැබෙනවා කියන්ද නිවන අත්දකින්න ලැබෙනවා කියන්ද පෙර නිමිත්ත තමයි කිව්වා සප්තබුද්ධංගය. සප්තබුද්ධංගය. බුද්ධංගහත තමා තුළ හොඳට වැඩිගෙන යනවනම් ඒක අරුණැල්ල වගේ හිරු නැගෙනවා. එහෙනම් නිවන Tamante පසක් කරගන්න පුළුවන්. එහෙනම් මේ බුද්ධංග කියන්නේ සුළු කාරණාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා සූර්යා පායන්ට කලින් අරුණ නැගෙනවා. ඒ වාගේ බොජ්ජංග ධර්මිය උපදින්ත කලින් බොජ්ජංග ධර්මිය සත්ත්ව බොජ්ජංගය තමන්ට ඉපදෙයි කියන්ට පෙනෙන අරුණැල්ලක් තියෙනවා කියලා. එහෙනම් ඔයාලට පුළුවන් නම් හිතෙනවා නම් මට සත්ත්ව බොජ්ජංගය වඩන්න පුළුවන්ද කියලා, එහෙම පුළුවන්ද කියලා බලන්න පෙර නිමිත්තක් තියෙනවා. ඒක ඔයාලට තියෙනවා නම් තමන්ට සත්බොජ්ජංගය වඩන්ට එයාට මේ මාවතර පිවිසෙන්න පුළුවන්. මොකද්ද ඒ පෙර නිමිත්ත? කල්යාණ මිත්‍රතාවය. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන බව, සත්පුරුෂයන් ඇසුරු කරන බව තියෙනවා නම් ඒකම තමයි කිව්ව බොජ්ජංග හත වැඩෙන්න පෙර නිමිත්ත. හිරු උදාවෙන්ද කලින් අරුණ නැගිනවා වගේ. හිරු උදාවෙන්ද කලින් අරුණ නැගිනවා වගේ පෙර නිමිත්තක් කිව්වා මේ බොජ්ජංග හතට සත් කල්යාණ මිත්‍රයා මුණ ගැහිම. මේ ලෝකේ යන්තාක් සත් බොජ්ජංගෝ වේදුවනම් යන් කෙනෙක්. මේ සියලු දෙනාටම කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණ නිසා දැන් අද බොජ්ජංග ධර්මයේ වැඩිම පසක ලැබීවා. මම මේ බොජ්ජංග ධර්ම ගැන ධර්ම දේශනා කරන්නේ. ඔබ බොජ්ජංග ධර්මය ගැන ධර්මය අහන්නේ අපි කාටත් සත්පුරුෂයෙක් මුණ ගැහුණ නිසා. ඒ නිසා පිවිතුරු නිවන් මඟ අහන්ත ලැබෙන්නේ සත්පුරුෂයෙක් මුණ ගැහිච්ච නිසා. ඒ නිසා බාහිර වෙන සාධකයක් නැහැ කිව්වා මේ බොජ්ජංග වෙදින්ද කල්යාණ මිත්‍ර ඇසුර තරම්. සත්පුරුෂ ඇසුර තරම්. කල්‍යාණ මිත්‍ර ඇසුර නැති වුණොත් සත්පුරුෂ ඇසුර නැති වුණොත් බොජ්ජංග ධර්මියෝ හතම තමා තුළින් විනාශ වෙනවා. නිවන් මාර්ගයේ ගමන් කරන්න තියෙන උපකාරක ධර්ම ඔක්කොම නැති වෙනවා. ඒකයි කියන්නේ අසත්පුරුෂ ඇසුරකට යන්න එපා. පාපී මිත්‍ර ඇසුරකට යන්න එපා. කුසල් දහම් වෙනසෙනවා. මේ ගුණ ධර්මියෝ වෙනසෙනවා. අහන්නම් වාලේ බනහන්නත් එපා. තමන්ගේ ජීවිතේ දියුණු කරගන්න පුළුවන් විදිහේ ධර්මදේශනාවක් අහන්න. ගුණධර්ම දියුණු කරගන්න පුළුවන් විදිහේ ධර්මදේශනාවක් අහන්න. නිකං විහිළුවෙන් තහළුවෙන් ඕපදූප වලින් ජීවිතේ පුරවගෙන බණ ඇහුවා කියලා ලාමක සතුට හමාම තමා රවට්ට ගන්න එපා. මමත් බණ ඇහුවා කියලා තමාම තමා රවට්ට ගන්න එපා. එතකොට පින්වතුනි ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළා ඔන්න බාහිර සාධකේ තමන්ට බොජ්ජංග ධර්මයෝ හත වැඩෙනවා කියන්ට පෙර නිමිත්ත තමා තුළමත් තියෙනවා. සූර්යා පායන්ට කලින් අරුණ නැගිනවා වගේ. කොමක්ද ඒ? තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන එක තියෙන්න ඕනේ තමා තුළ. දැන් පින්වතුනි ඒ යෝනිසෝ මනසිකාරය කියන එක හරි පුදුම සාගත එකක්. ඒක නැත්තම් ආයේ බණ කෝටියක් යනවත් වැඩන්නේ. දැන් ඒක මට මතකයි යෝනිසෝ මනසිකාරය කියන එක ලොකු ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරලා දුන්නා. දැන් අපි කෑමක් කනකොට ඒ කෑම දාගන්න භාජනයක් ඕන. ඒ දෙන භාජනේ ගන්න අත් දෙකක් ඕන. අතින් තමයි අපි මේක කන්නේ. එතකොට ඒ අපේම කතාවක් කෙනෙක් අරින් බෝලයක් දානවා. ඒ බෝලේ අල්ලගන්න අපිට අත් දෙකක් ඕන. ඉතින් තමයි අපි මේ බෝලේ අල්ලගන්නේ. ඒ වගේ බුදු කෙනෙක්ගේ ධර්මයක් ලැබෙනකොට ඒක අල්ලගන්න අත් දෙකක් ඕන. ඒ අත් දෙක තමයි යෝනිසෝ මනසිකාරය. බුදු කෙනෙක්ගේ ධර්මය ගන්න වාජනේ තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට කොච්චර ලැබුණත් තමන්ගේ වාජනේ හැටියට තමයි ගන්න පුළුවන්. එතකොට කෑමක් තිබ්බට කන්ට අත් දෙකක් නැත්තම් පිළිගන්න අත් දෙකක් නැත්තම් අරින් බෝලයක් දානකොට අල්ලන්න අත් දෙකක් නැත්තම් ඒ කැංකී වෙද්දිල යනවා. ඒ වගේ යෝනිසෝ මනසිකාරය නැත්තම් ඔයේ කන් හරහා යනවා මේක. යෝනිසෝ මනසිකාරය තියෙන කෙනා තමයි ඒක හරියට ගන්නෙ. ආ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා. ඒ යෝනිසෝ මනසිකාරය පිනට උපදී. යෝනිසෝ මනසිකාරය කියන එක බලෙන් දෙන්න බෑ. කියන්නේ දහං කරුණ හරියට අරන් විමසන්න පුළුවන් කම. ඒක මනුෂ්‍යයා තුල පිහිටන දුර්ලභම හැකියාව. යෝනිසෝ මනසිකාරය. හරියට මේක කරන්න පුළුවන් බව. සිහි කරන්න පුළුවන්කම මානසිකාර කරන ගතිය හැම කෙනා තුලම තියෙනවා. ගවයගෙත් තියෙනවා. සතාසිකාවගෙත් තියෙනවා මානසිකාර කරන්න පුළුවන්කම. ඒ කියන්නේ ආවල් ගහේ කිඩියක් තියෙනවා. ඔක මං කඩා ගන්න ඕන, පැන ගන්න ඕන. ආවල් මිනිස්සුගේ ඇති නිලුම් මල් මිටක් තියෙනවා මම පෑනලා ගිහලා ඔක අරන් යන්න ඕන කියලා වඳුරක් කල්පනා කරන්නේ. මානසිකාරී තියෙනවා. ඊළඟට ඔය පුහුණු කරන පොලිස් බල්ලෝ එහෙම පුහුණු කරනවා බලන්න. එතකොට කියන දේ කරන සත්තු පුහුණු කරනවා කියන දේ කරන. නයි නටවන්න පුරුදු කරනවා වඳුරු නටවන්න පුරුදු කරනවා අලි නටවන්න පුරුදු කරනවා ගිරව් කතා කරන්න පුරුදු කරනවා. එතකොට ඒ අය ඒවා ගන්නේ මානසිකාරයෙන්නේ. යෝනිසෝ මානසිකාරය කියන්නේ එහෙම එකක් නෙමෙයි. යෝනිසෝ මානසිකාරය කියන්නේ ඒක බුදු කෙනෙක්ගේ ධර්මයේම තියෙන ඕන. ඊ යෝනිසෝ මානසිකාරය කියන එක විවෘත වෙන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයෙන්ම විතරයි. ඒක වෙන කිසිම ධාමකට වැඩ කරන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය බුදුරජාණන් වහන්සේගේ ධර්මයටමයි වැඩ කරන්නේ. අභ්‍යන්තරයේ තිබ්බොත්. දැන් ඇහැ රූපයක් ඉදිරියේ විතරමනේ වැඩ කරන්නේ. කන ශබ්දයකට විතරමනේ වැඩ කරන්නේ. නාසයේ ගඳ සුවඳකට විතරමනේ වැඩ කරන්නේ. දිව රසයකට විතරමනේ වැඩ කරන්නේ. කය පහසකට විතරමනේ වැඩ කරන්නේ. ආන්නේ වගේ තමයි බුදු කෙනෙක්ගේ ධර්මයට විතරමයි වැඩ කරන්නේ යෝනිසෝ මනසිකාරය. පුදුම සංගත දෙයක් ඒක. ඒ යෝනිසෝ මනසිකාරය තමතුල තමන් පුරුත් සංසාරේ පුරුදු කරපු දේවල් නොවනින් කල්පනා කරපු දේවල් රැස් කරගත්ත පින් හරියට බලපාන යෝනිසෝ මනසිකාරයට. දැන් යෝනිසෝ මනසිකාරී දෙන්න මේ තුන් ලෝකයේ අතිශයින්ම දක්ෂම කෙනා සාරිපුත්තයන් වහන්සේ. අවුරුදු 3ක් සංජේය කියන පිරිවැජියා ළඟ ඉඳලා ජීවිත අවබෝධය කියන එක මාත්‍රයක් නැහැ. ඇයි තේ යෝනිසෝ මනසිකාරී තියෙනවා නැයි ජීවිත අවබෝධයේ මාත්‍රයක් නැත්තේ? ඒක වැඩ කරන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයට විතරයි. අස්සජී තෙරුන් වහන්සේ මුණ ගැහුණා. අසජී තිරුණාංශේ මුණ ගැහුණාට පස්සේ යේ ධම්මා හේතුප්පබවා තේ සංහේතු තථාංගතෝ ආහ ඔන්න ඔය පද දෙක විතරයි කියේ. සෝතාපන්න වුණා. වැඩ කළා යෝනිසෝ මනසිකාරය. තප්පරේද වැඩ කළා. කලින් ප්ලෑන් කරලා තිබ්බද යෝනිසෝ මනසිකාරය හදාගෙන තිබ්බද? ඒ විලාවට වැඩ කළානේ. ඊළඟට කෝලිත පිරිවැජියට ගිහිල්ලා කිව්වා "යේ ධම්මා හේතුප්පබවා තේ සංහේතු තථාගතවාහ තේ සංචයෝ Nirodho එවං වාදි මහා සමනෝ." ඒ ගාථාව කියනකොටම කෝලිතයන් සෝතාපන්න වුණා. අන්න යෝනිසෝ මනසිකාරය. හරියට මේ ධර්මයෙන් ගන්නවා. ඒ නිසා යෝනිසෝ මනසිකාරය කියන එකේ කලන්දක්වත් තියෙන්න ඕන මේ බණ ටිකක් උනත් තේරුම් ගන්න. ඒ යෝනිසෝ මනසිකාරය නැත්තම් අහන බණ ඔහි යනවා. ඔහි යනවා. මේක යෝනිසෝ මනසිකාරය සත්පුරුෂ ඇසුර ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය බලෙන් දෙන්න පුළුවන්. බලෙන් දෙන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය බලෙන් දෙන්න බැහැ. ඒක තමාම උපද්දව ගන්න ඕන. මේ ධර්මයේ හරියට කල්පනා කරන්න පුළුවන් බව. කෙලෙස් ගෙවෙන විදිහට කල්පනා කරන්න පුළුවන් බව. ඒ ධර්මයේ අර්ථයටම කල්පනා කරන්න පුළුවන් බව. තමාම කරන්න ඕන. මේ ලෝකේ බාහිරින් දෙන්න බැරි එකම දේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයෙන් අල්ලා ගන්නා වූ මේ ඒ ධම් අපි කියනකෝ යෝනිසෝ මනසිකාරයෙන්නේ පංච උපාංස්කන්ධය විමසන්නේ. ඒ මනසිකාරයෙන් අල්ලා ගන්න කාරණාව තමයි ප්‍රඥාවෙන් සිඳින්නේ. යවමිටියක් අතට අරගෙන දෑකැත්තෙන් සිඳිනවා. මෙහෙම ගුළු කරගෙන මෙහෙම සිඳිනවා. ඒ වගේ මනසිකාරයෙන් ඉස්සෙල්ලා අරමුණ අල්ලන්න ඕන. අල්ලාගෙන ප්‍රඥාවෙන් සිඳින්න ඕන. යෝනිසෝ මනසිකාරය කරනකොට තමයි ප්‍රඥාවෙන් අවබෝධ වෙන්නේ. පටිච්චසමුපාදයේ බුදුරූප මේ සිහි කරපු විදිහ තියෙනවනේ. යෝනිසෝ මනසිකරෝතෝ පඤ්ඤාය අභිසම්බුද්ධති. මම යෝනිසෝ මනසිකාරය කරනකොට ප්‍රඥාවෙන් අවබෝධ වුණා. අවබෝධ වෙන්නේ ප්‍රඥාවෙන්. අපි කරන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයයි අපි කරන්න ඕනේ අවබෝධ වෙන්නේ ප්‍රඥාවෙන්. ඉතින් ඒ නිසා මේ කරුණු ඉතින් ওই විදිහට දහම් කරුණු ටිකක් මම සිහිපත් කළේ. ඒසයි යෝනිසෝ මනසිකාරය හරි උපකාරයි. බුද්ධංග ධර්මයේ වැදින්න. එහෙනම් සතර සතිපට්ඨානෙ හිත පිහිටව ගන්නත් සත්පුරුෂ ඇසුරෝන යෝනිසෝ මනසිකාරය තමන්ට ඕන. අද මම කල්පනා කළා මේ බුද්ධංග ධර්මියොත් හට ගන්නා වූ නැති වෙන්නා වූ ධර්මතාවය. සංකතය. මේ ලෝකේ සංකත ධර්මවලින් අග්‍රම දේ තමයි නිවන් මාර්ගය. හේතුඵල ධහම නාටකත් දේවල් අතර අග්‍රම දේ තමයි නිවන් මාර්ගය. සංකතයි. මේ ලෝකේ අසංකතයි කියලා කියන්නේ නිවනට. එතකොට මේ සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ කියන මේ බොජ්ජංග හටගන්තත් නූපම් බොජ්ජංග හටගන්තත් උපන්නව බොජ්ජංග වඩා වර්ධනය වෙනතත් හේතු බලපාන. අන්නේ හේතු ටික අද කියලා දෙන්න ඕන කියලා තමයි කල්පනා කළේ. බුදුරජාණන් වහන්සේ පංච නීවරණ නිවනට බාධා කරන කරුණු පහ ඇති වෙන නැති වෙන හැටි වදාලා ඒක අපි ධම්මානුපස්සනාව ඉගෙන ගත්තා. නිවනට උපකාරක ධර්ම බොජ්ජංගවලට ආහාර මොනවද කියලා බුදුරජාණන් වහන්සේ බොජ්ජංග සංයුත්තේ ආහාර සූත්‍රයේ වදාළා. ශීයතාපි භික්ඛවේ බුදුරජාණන් වහන්සේ වදාළා ආයං කායෝ ආහාරට්ඨිතිකෝ ආහාරම් පටිච්ච තිට්ඨති අනාහාරෝ නොතිට්ඨති. මේ කය ආහාර නිසා හටගත් දෙයක්. ආහාර නිසා තියෙන දෙයක්. ආහාරයෙන් සැදුම් ලද දෙයක්. ආහාර නැත්තම් මේ කය තියන්නේ. මේ ශරීරයේ ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ. කෑම කන්නතුන් හිතියොත් තීදි කියලා බලන්න ගෙන්ක. ඇත්තටම අපි මේ ලස්සනයි ලස්සනයි ජීවිත මේ රූපේ ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ. හේතුඵල ධම. මේ ශරීරේ මගේ මගේ කිව්වට ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ. ආහාර නැත්තම් මැරෙනවා. කෑම බීම නැත්තම් මේ ඇඟ මැරෙනවා. කන්නේ බොන්නේ නැති වුණොත් කමේ ශරීරේ ආහාර නිසාම ගබඩා වෙච්ච ශක්තියෙන් යම් දිනයක් තියෙනවා. ශක්තියෙන් යම් දිනයක් තියෙනවා. අවසානයේ කය පවත්ත ගන්න උසුම ගන්න ශක්තිය ශරීරේ නැති වෙලා එහෙම මෙරිලා යනවා. ආරණ නැතිවීමෙන් කී කෝටියක් මේ ලෝකේ මැරෙනවද? ආහාර නැතිවීම. එතකොට මේ ශරීරේ තියෙන්නේම ආහාර ප්‍රත්‍යයෙන්. ආහාර නැතිවීමෙන් මැරෙනවා. ඉතින් ඕනම කෙනෙක් තනියෙන් චුට්ටක් කල්පනා කරලා බලන්න මට මගේ යෝනිසෝ මනසිකාරය වුණ කියලා. මොන බණපදය? බණපදය තමයි ආහාර ප්‍රත්‍යයෙන් මේ ශාරීරිය තියෙන්නේ ආහාර නැතිවෙන්නේ නැති වෙලා යනවා කියන එක තමයි බණපදය. යෝනිසෝ මනසිකාරය කියන්නේ තමන් කල්පනා කරන්න ඕන. තමන් කල්පනා කරන්න ඕන ඇත්තද මේක කියලා. නිකමට කල්පනා කරන්න. මේ ආහාර නිසා මේ රෝම කූපේ පවා තියෙන්නේ. ආහාර නැතිවෙමින් මැරිලා යනවා. දරු කලලේ මව කුසේ හටගත්තට පස්සේ ඒ දරු කලලේ අම්මගේ පෙකණියත් එක්ක සම්බන්ධ වෙනවා. පෙකණියෙන් මවගේ ශරීරය හා සම්බන්ධ වෙලා මව කන බොන දේෙන් අර නූපන් දරුවා ආහාර ප්‍රත්‍යයෙන් කලලෙ වැඩෙනවා. එළියට ආපු නැති දරුවා බඩේ ඉන්න දරුවා පෙකණිය හරහා මවට සම්බන්ධ වෙලා මව කන බොන දේෙන් දරුවා යැපෙනවා. ඒත් ආහාර ප්‍රත්‍යය. දරුවා ඉපදුනාට පස්සේ කෑස් ගාගෙන අඩාගෙන උපදින්නේ. ওই කටට අනිවාර්යෙන් මවගෙන් එරෙන කිරි ටික පොවන්න ඕන. මේ දරුවාටත් මේ ලෝකෙට කෑම ඉල්ලගෙන බීම ඉල්ලගෙන දරුවා උපදින්නේ. ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ. අවසානයේ මේ කය දුර්වල වෙලා කණ්ඩත් බැරි විදිහට බොණ්ඩත් බැරි විදිහට දිරල ගිහිලා මේ ශාරීරික විනාශ වෙලා යනවා. දැන් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව මේ ශාරීරික ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ. මේ ආහාර නිසා තියෙන ඇඟක් හේතුඵල ධම නිසා තියෙන ඇඟක් තමයි මම මගේ ආත්මය කියලා අපි අල්ලාගත්තේ. ඒස ආහාර ප්‍රත්‍යයෙන් තියෙන ශරීරයකම තමයි ආස්වාස් ප්‍රාස්වාස තියෙන්නේ. මේ උසුම රැල්ලත් මගේ ආත්මය කියලා අල්ලගෙන අවසාන මොහොතේ උසුම ගන්ට තටමන තටමිල්ල අවසාන උසුම ටික ගන්න අවසානයේ පරාජයටපත් වෙලා උසුම රැල්ල හොස් ගාල යනවා. ආයෙ ගන්න බැහැ. හැරෙනවා. මම මගේ ආත්මය කියලා හිතුවට මේවා අනිත්‍ය දේවල් වෙනස් වෙන දේවල් මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි දෙතිස් කුණපකොට්ඨාසයන්ගෙන් මේ සුසඳි පිරීලා තියෙන මේ කය සුසඳි කියන වචනයක් දාන එකත් හොඳ නෑවත් කුණපකොට්ඨාසයන්ගෙන් පිරුණු මේ කය ආහාර ප්‍රත්‍යයෙන් තියෙන වකුගඩුවත් ආහාර ප්‍රත්‍යයෙන්, දලඹුවත් ආහාර ප්‍රත්‍යයෙන්, පෙනහලුත් ආහාර ප්‍රත්‍යයෙන්. පිටසෙම සැරව මේ ඔක්කොම ආහාර ප්‍රත්‍යයෙන්. කෑම නැත්තම් මේ මොකවත් නැහැ. අපේ කය මේ දක්වා වැඩුණේ මොකෙන්ද? කෑමෙන්. අපි මේ අතපය දික් කළ හැදුවද? එහෙම නැත්තම් වෙන වෙන මේවා කළාද? කෑමෙන් මේ තත්ත්වයට ආවේ. කෑම අඩු වැඩි වීමෙන් ගිලන් වෙනවා රෝගී වෙනවා ආහාර විෂම වීමෙන් මැරිලා යනවා කටෙන් කන්න බැරි වුණොත් ශේලයින් දීලා හරියංගට ආහාර ඇතුල් කරනවා එහෙමත් බැරි වුණොත් බට ගහලා ජූස් කරලා හරියංගට දානවා ආහාර එනිසා ආහාර ප්‍රත්‍යයෙන්ම මේ ශරීරයේ තියෙන්නේ ඒ නිසා තමයි සමුදේ වය දකින්න උට කායන පස්සනාවේ ආහාර නිසා කය හටගන්නේ ආහාර නැති වීමෙන් කය නැති වෙනවා කියන ඒ සමුදේ වය කල්පනා කරනවා. ඊටුර වින්වත්නි දැන් පැහැදිලිනේ මම පැහැදිලි කරන්න හැදුවේ උපමාවක්. මේ කය තියෙන්නේ ආහාර නිසා කියලා. මේව කෝ බික්කවේ සත්ත බොජ්ජංග ආහාරත්තිතික ආහාරම් පටිච්ච තිත්තන්ති අනාහාර නොතිත්තන්ති කය ආහාර නිසා තියෙනවා වගේ මේ බොජ්ජංග හතත් ආහාර නිසා තියෙන්නේ කුමක්ද ආහාරය මේ බොජ්ජංග වලට ආහාර නැති වුණොත් ඒ බොජ්ජංග නැති වෙනවා කෝච බික්කවේ ආහාරෝ කුමක්ද පින්වත්නි ආහාරය පින්වත් මහණෙනි ආහාර අනුපන්නස්සව සති සම්බුද්ධංගස්ස උපාදාය උපන්නස්සව සති සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූර්යා නූපං සති සම්බුද්ධංගේ උපදින්තත් උපන්නා වූ සති සම්බුද්ධංගේ භාවනාවසින් වෙදීයන්ට කුමක්ද ආහාරය අත්ති භික්ඛවේ සති සම්බුද්ධංග බොජ්ජංගatthානියා ධම්මා තියෙනව පින්වත් මහණෙනි සති සම්බොජ්ජංගේ ඇතිවෙන කරුණු තත්ත යෝනිසෝ මානසිකාර බහුලීකාරෝ ඒ කෙරෙහි යෝනිසෝ මානසිකාරය ගොඩාක් වැඩි කරනවා අයම ආහාරෝ අනුපන්නස්සව සති සම්බොජ්ජංගස්ස උපාදාය මේකමයි ආහාරෙන් නූපන් සති සම්බොජ්ජංගේ උපදින්ද උපන්නව සති සම්බොජ්ජංගේ භාවනාවසෙන් පිරිපුන් වෙන්න ඒතර පින්වත්නි මොකද්ද කියපු කාරණාව සත් සම්බොජ්ජංගේ හටගන්න කාරණා මොකද්ද තියෙනවා සති සම්බොජ්ජංගේ ඇතිවන කරුණෝ ඒ කෙරෙහි යෝනිසෝ මනසිකාරය බහුල කරන්න ඕන ඒතකොට මේක අටුවාටීකාවල විස්තර කරනවා නොයේ කරුණු හැටියට පුංචි පුංචි කරුණ පවා විස්තර කරනවා ඉතින් මම හිතුවා මේ ගොඩාක් කරුණු යෝගාවචරයන්ට අතිශයින් උපකාරයි. නමුත් අපි ධර්මයේ ඉගෙන ගන්න පිරිසක් විදිහට, සිත පහදවා ගන්න පිරිසක් විදිහට මූලික කරුණු ටික අපි ඉගෙන ගමු. ඒ තමයි පින්වත්නි මේ සති සම්බොජ්ජංගේ වැඩෙන්න මූලිකම කරුණු ටිකක් තමයි මේ සතර සතිපට්ඨාන භාවනා ක්‍රම. සතර සතිපට්ඨාන භාවනා ක්‍රම තියෙන ආනාපාන සතිය, ඊළඟට ඉරියාපතේ සති සම්පජඤ්ඤය, අසුභාවනාව, ධාතු මනසිකාරය, නව ජීවිතිකය, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, මේ වගේ භාවනා තමයි තියෙනවා. ඒ භාවනා අරමුණු නිතර නිතර මානසිකාර කිරීම සති සම්බොජ්ජංගේ උපදින්ට හේතුවක්, උපකාරක දෙයක්, ආහාරයක්. ඊළඟට තමයි කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන එක අනිවාර්ය හේතුවක්. සිහිය පිහිටවන අය ඇසුරු කිරීම, සිහියෙන් ඉන්න අය ඇසුරු කිරීම, සිහියෙන් ඉන්නේ නැති බාල ජනයා බැහැර කිරීම, අසිහියෙන් ඉන්න කෙලතුළු වෙලා ඉන්න පිරිස හිමීට ආශ්‍රයෙන් මග හරින්න ඕන කියනවා බුද්ධංග වඩන කෙනා. ඒක උදේ මේවත් එක්ක මට කල්පනා වුණේ බුදුරජාණන් වහන්සේ කාලේ බැලූ බැලූ අත සංඝයා සමාධිය වඩනවා. ගමන් කරන්නේ සිහියෙන්, තියෙන පියවර සිහියෙන්, කතා කරන වචනේ සිහියෙන්, ඇසෙන්නේ ධර්මය, දකින්නේ බුදුරජාණන් වහන්සේ, කොච්චර නම් මාර්ගයේ ප්‍රතිපදා වේගෙන් ශ්‍රාවකයන් වැඩෙනවද, වේගෙන් වැඩෙනවද. අත සතිපට්ඨාන ගැන කතා කළොත් කියන ඕවා කටින් කියලා හරියන්නේ නැහැ. ඔය කීවා කීවා ඉඳලා හරියන්නේ නැහැ. මේක තියෙන පුරුදු කරන්න කියන. ලප්තැනම ලොප් කරනවා. සතිපට්ඨාන කතාවත් ඕවා ගිහින් හරියන්නේ නැහැ. ඕවා අද කාලේට ගැඹුරු වැඩි. මේ අද කාලේ මේවා හරියන්නේ නැහැ කියලා ලප්තැනම ලොප් කරනවා. එහෙම ලොප් කරපු ගමම්ම එයාට මාර්ග ප්‍රතිපදා මේ මෙතනම නැති වෙලා යනවා. ඒ නිසා සිහියෙන් ඉන්න උපකාර කරන යහළුවෝ ඉන්න ඕන. ඇසුර කොච්චර බලපානවද සති සම්බොජ්ජංගෙට. ඒ නිසා සති සම්බොජ්ජංගෙ දියුණු කරන කැමති කෙනෙක් ඉන්නවනම් සිහිය පිහිටන කරුණු නිතර මනසිකාර කරන්න ඕන. ඒ වගේම සිහියට උපකාරක වෙන දහං කරුණු නිතර අහන්න ඕන. සිහියට උපකාර කරන සත්පුරුෂය ඇසුරු කරන්න ඕන. ඒ වගේ උපකාරක ධර්ම තියෙන කොට මානසිකාර්යය තමන්ගේ බහුල වෙන කොට සතියට අනව සති සම්බොජ්ජංගේ උපදිනවා. උපන්නා වූ සති සම්බොජ්ජංගේ දියුණු වෙවි යනවා. කෝච බික්කවේ ආහාරෝ අනුපන්නවස්සවා ධම්මවිචේ සම්බොජ්ජංගස්ස උපාදාය උපන්නස්සවා ධම්මවිචේ සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණ. උපන්නා නෝපං ධම්මවිචේ සම්බොජ්ජංගී උපදින්තත් උපන්නා වූ ධම්මවිචේ සම්බොජ්ජංගේ භාවනා වශයෙන් වැඩි යන්තත් මොකද්ද ආහාරය? කොහොමද ඒක උපදින්නේ? අත්තිබික්කවේ කුසලා කුසලා ධම්මා. පින්වත් මහණෙනි, කුසල් අකුසල් කියලා ධර්මයක් තියෙනවා. සාවජ්ජානා වජ්ජහ ධම්මා. හරි වැරදි කියලා ධර්මයක් තියෙනවා. හීන ප්‍රණීතා ධම්මා. හීන ප්‍රණීත ධර්ම තියෙනවා. කන්න සුක්ඛ සප්පටි භාගා ධම්මා. හොඳ නරක කියලා ඒ ධර්මයක් තියෙනවා. තත් යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා ධම්මවිචේ සම්බොජ්ජංගස්ස උපාදාය. ඒ ගැන යෝනිසෝ මනසිකාරය බහුල කරනවා. එතකොට නූපන් ධම්මවිචේ උපදිනවා, උපන්නව ධම්මවිචේ බොජ්ජංගි වෙලෙනවා. මේ හොඳ නරක කියන එක තේරුම් ගන්න එක කොච්චර උපකාරද. මේවා හරි මේවා වැරදි, ඊළඟට මේවා යහපත් මේවා අයහපත්, මේවා හීන දේවල් මේවා ප්‍රණීත දේවල් කියලා. දැන් මාර්ගයේ වැඩිම ප්‍රණීත දෙයක් මේ කයට ඇලීම, රාගයේ ඇති කිරීම, කාමෙන් පීඩා විඳින එක, නීවරණ වලින් බැටකන එක, පංචකාමයේ විඳින ඒවා හීන දේවල්. ඒකෝට හීන දේවල් විදිහට දැනගන්න ඕන, ප්‍රණීත දේවල් විදිහට දැනගන්න ඕන. කුසල් අකුසල් දැනගන්න එක ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවානේ. අපාය විස්තර අහන එක, දිව්‍ය ලෝකේ විස්තර අහන එක. එතකොට මේ පින්පවුල විස්තර අහන එකෙන් ධම්මවිචේ බොජ්ජංගේ වැඩෙන්නේ. ඒ කියන්නේ සේවනය කළ යුතු නොසේවනේ නොකළ යුතු ධර්මය ගැන හිතට එන්නේ. මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගැන අහන එකෙන් විමසන එකෙන් තේරුම් ගන්න එකෙන් ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්නේ. නැත්නම් අපි දන්නේ නැහැ මේවා. ඉතින්ුනේ මේ විදිහටයි මාර්ගය වදන්නේ, මේ විදිහටයි මාර්ගය නොවදන්නේ කියලා තේරෙන්නේ. ඉතින් ඒ නිසා මේ සාවජ්‍ය අනවජ්‍ය කරුණු ගැන හොඳට විමසන්න ඕන. හොඳ නරක, හිතට ඇතිවෙන කෙලෙස් ගැන විමසන්න ඕන. මොනවද මේ හිතට ඇතිවෙන කෙලෙස්? කොහොමද දුරු කරන්නේ? කොහොමද වීරිය කරන්නේ? හොඳට විමසන්න ඕන. භාවනා කරද්දී කොහොමද මුලා නොවෙන්නේ? හරි බණක් තේරුම් ගන්නවත් නොවන තියෙනවා. එතකොට මෙයා විමසා විමසා යෝනිසෝ මනස්කාරය බහුල කරනවා. මේවා තේරුම් ගන්න. අන්න යාට නෝපන් ධම්මවිචේ උපදිනවා. උපන්නා වූ ධම්මවිචේ සම්බුද්ධංගේ වැඩෙනවා. මේකට තවත් උපකාරක ධර්මයක් තමයි කල්යාණ මිත්‍රයා. ඊළඟට තමයි කුසල් අකුසල් පින්පව් යහපත් අයහපත් දේ ගැන කියලා දෙන කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න ඕන. පින්පව් කුසල් අකුසල් යහපත් අයහපත් දේවල් ගැන කතා කරන ධර්මයේ නිතර අහන්න ඕන. එතකොට තමයි මානසිකාරය හැදෙන්නේ හිතේ. නැත්නම් අපිට තනියෙන් මේක කරගන්න බෑ පින්වත්නි. අපි අපේ ධර්මය තේරුම් ගන්න ඕන. ජීවිතේට දැන් අපිට ලුක් ස්වාමීන් වහන්සේ නැමැති සත්පුරුෂයාණන් වහන්සේ අපේ ගුරු දෙවිඳු අපිට මුණ ගැහුනේ නැත්නම් මුළු ජීවිත කාලෙටවත් බොජ්ජංගයෝ ගැන මෙවැනි වූ වචනයක් නම් අපින් පිට වෙන්නේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ ඇසුර ඒ දහං කතාව හොඳ නරක පින්පව් කුසල් අකුසල් මාර්ගයේ අමාර්ගයේ පෙන්නා දී මේ දහං කතාව අපට නොඇසෙන්න ඔබටවත් මේ බණපදේ අහන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් ධම්මවිචේ සම්බොජ්ජංගය ධර්මයේ නුවණින් විමසන කුසල් අකුසල් යහපත් අයහපත් සේවනය කළ යුතු නොකළ යුතු හීන ප්‍රනීත දේවල් ගැන හොඳට හිත මානසිකාර කරන්න උපකාරක දෙයක් තමයි සත්පුරුෂ ඇසුර දහං කතාව. අනිත් එක තමයි මුලා වෙන කතා කියන අවිද්‍යාවට අපි හෙළලා දාන, සංසාරයට අපි හෙළලා දාන, අපි වැදලා දාන පාප මිත්‍ර ඇසුර දුරු කරන්න ඕන. ඒගේ ඇසුරෙන් ඈත් වෙන්න ඕන. හොඳ දහං කතාව තියෙන අය අසුරු කරන්න ඕන. නැත්නම් අපේ ජීවිතේ විහිළුවෙන් ඉවර වෙයි. අපේ ජීවිතේම කුණුහරුපයක් වෙයි. අපේ ජීවිතේම හිණාවක් වෙයි. උසුළු විසුළු විසුළු නෝන්ජල් හිණාවක් වෙයි. අපි අපිටම උච්චම් කරගන්න තැනටපත් වෙයි. අවසානයේ හිස්සතෙන් මෙල්ලෙයි. ඔබගේ ජීවිතය අතිශයින් වෙනස් කරයි සත්පුරුෂ ඇසුරන. කල්යාණ මිත්‍ර ආශ්‍රය. උතුම් ගුරුවරු ඇසුරු කරන බව. දහම කතා කරන අය ඇසුරු කරන බව. ඔබගේ ජීවිතය ගොඩාක් සුවපත් කරනවා. බොජ්ජංග ධර්මයේ උපදිනවනේ බාහිර කරුණුත් එක්ක. හැබැයි ලැබෙන දේවල් නැවත බහුල යෝනිසෝ මනස්කාරය බහුල කරන්න ඕන. දැන් ධම් දේශනාවකින් වුණා තමන්ගේ හිතට ලොකු අර්ථයක් ගියා නම් ඒක නැවත අහන්න ඕන. ඒක ස්ථාවර කරගන්න ඕන. දැන් මේ බණ ඇහුවා ඉවරයි. මේ බණ ඇහුවා ඉවරයි. මේ බණ ඇහුවා ඉවරයි. පත්තර කියවන්න වගේ නේ. නැවත නැවත අහලා මේක හොඳට මනස්කාර කරගන්න ඕන. ඔන්න ධම්මවිචේ බොජ්ජංගේ උපදින හැටි. ඊළඟට අපි බලමු කොහොමද වීර්ය සම්බොජ්ජංගේ උපදින්නේ කියලා. කෝච භික්ඛවේ ආහාරෝ අනුපන්නස්සවා වීර්ය සම්බොජ්ජංගස්ස උප්පාදාය. උප්පන්නස්සවා වීර්ය සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්යම්. නෝපං වීර්ය සම්බොජ්ජංගේ උපදින්නටත් උපන්නා වීර්ය සම්බොජ්ජංගේ භාවනා වශයෙන් පරිපූර්ණත්වයට පත් වෙන්නටත් කොහොමද ආහාරේ? අත්ති භික්ඛවේ ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු. පින්වත් මහණෙනි, තියෙනවා ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු කියලා. ඒ කියන්නේ යම්කිසි කුසලයක් ආරම්භ කරන්න අපේ වීරියක් තියෙනවා. ඒක පවත්වාගෙන යන්න වීර්යයක් තියෙනවා. ඒ කටයුත්ත අවසන් කරන්න වීර්යයක් තියෙනවා. අවසාන කරාගෙන යන්න. තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකරෝ. අන්න ඒ කරුණ නිතර නිතර හිතන්න ඕන. යෝනිසෝ මනසිකාරය කරන්න ඕන. නිතර නිතර හිතන්න ඕන. වරක් හිතලා හරියන්නේ නැහැ. ආයම ආහාරෝ මේකමයි ආහාරය. නූපං වීර්ය උපදින්නත් උපන්නා වූ වීර්ය භාවනා වශයෙන් වැඩෙන්නත් ආරම්භක ධාතු කියලා කියන්නේ වීර්යයේ ආරම්භය මුලමෙදාග කියලා කියන්නේ වී යම් කිසි කටයුත්තක් ආරම්භ කරන්න තියෙන වීර්ය අපි කියමු සතර සතිපට්ඨානෙ යෙදෙන්න ඕගේ යම් වීර්යයක් තිබ්බනේ සතර සතිපට්ඨානෙ දියුණු කරගන්න ඕගේ වීර්යයක් තිබ්බනේ අවසානයක් කරා යන්න වීර්යය තියෙනවනේ ඒ වීර්ය යෝනිසෝ මනසිකාරය කරනවා ඒකට තියෙන ආහාර ඔහු නිතර සත්පුරුෂ ඇසුර කල්යාණ මිත්‍රයන්ව ලබන්න ඕන. මේ ආරම්භක ධාතු, නික්කම ධාතු, ඒ කියන්නේ නැත්තම් අපි කියමු මහාන වුණා කියලා. මහාන gedirin සත්පුරුෂ ඇසුර නිසා තමයි ඔන්න හැම දෙයක්ම අත්හැරලා මහාන වෙන්න එන්නේ. සමහර වෙලාවෙ මහාන වෙන්න ආවට පස්සේ සෑහළු වෙනවා යා. අර gedirin ඉඳලා තිබ්බ වීර්යය එහෙම නැති වෙනවා. ඒතකොට ආයේ අර සත්පුරුෂයන්ගේ කතාව අහන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නේද සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ පතම් පැවතුගෙන ඉන්න ශ්‍රාවකයෝ නේද මේ ඊ රහතන් වහන්සේලා සිහි කළ මිනිස්සු දෙන දාණය නේද වළඳන්නේ ඒ නිසා අපේ ජීවිතයේ හිස් විදිහ ගෙවන්න හොඳ නැහැ නේද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැවිදි වෙලා ඔබ වහන්සේලා අනුගමනය කරන්නේ නැත්නම් මේවා කරන්නේ කවුද මේ බුද්ධ ශාසනය ඉදිරියට පවත් ගන්න නැතුව මේ බුද්ධ ශාසනයේ අන්තිම පුරුෂයා වෙයි මෙතනින් ඉවරයි මේ බුද්ධ ශාසනයේ ධර්මයේ වැඩිම මෙතනින් නැති වුණා තායේ මෛත්‍රී බුද්ධ ශාසනයේ පොළොව යුදුන් හතක් වැඩින්න ඕන මේ අපේ හිටගෙන ඉන්න පොළොව කිලෝමීටර් 70ක් උඩට උස් වෙන්න ඕන මෛත්‍රී බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලෙට දැන් ජීවිතේ අඩුපාඩුවක් හදාගෙන දහමට ආවේ නැත්තම් ආයෙනම් මෛත්‍රී බුද්ධ ශාසනයේ දක්වාම පිනක් කුසලයක් කරන්න කාලයක් නැහැ අඩුපාඩුවක් හදාගන්න කාලයක් නැහැ. මේක නිතර මානසිකාර කරන්න ඕන. මගේ ජීවිතේ ඇයි නිකන් ගෙවෙන්න දෙන්න හොඳ නැහැ. ටික කාලේ අපි කොයි වෙලාවෙ මැරිලා යයිද දන්නේ නැහැ. මේ බුද්ධ ශාසනය මට අහිමි වෙයි. මානසිකාර කරන්න ඕන. ඒ සත්පුරුෂයන්ගේ වචන නිතර අහන්න ඕන. උතුම් අය නිතර ඇසුරු කරන්න ඕන. සුළු වීරිය උපදිනවා. ඔච්චර උපකාරයිද කියලා බලන්න. එතකොට තමයි මේ වීරිය පටන් ගන්න, පාත්තගෙන යන්නේ, අවසානයක් කරා යන්නේ. දැන් බලන්න ඔන්න එක තෙරුණාංශ නම අනාගාමි වෙලා. නාංශ වීරිය අත්හැරියා. ඇයි අනිවාර්යෙන් සුද්ධාවස්සේ උපදිනවනේ. බුදුරජාණන් වහන්සේ ආන සත්පුරුෂ ඇසුර මේ වීරිය කතාව දේශනා කරනවා. භවයේ පොඩ්ඩක් තිබ්බත් වර්ණනා කරන්නේ නැහැ කියලා. ඒ තුලින්ම වීර්යය ඇති කරගෙන අරහත්ත්වයටපත් වෙනවා. බලන්නේ වීර්ය කතාව. ඊළඟට තව ඔය ඒ වීර්යය ගැන ගොඩක් විස්තර තියෙනවා. දැන් අපි ගම් ඔන වැද්දෙක්. වැද්දෙක් ආරණ්‍යයකට ගිහිල්ලා පැම්පි පාසාවෙන් වාරණ්‍යයේ තියෙන කලවල වතුර නැහැ. වතුර තියෙනවා වැද්දට වතුර පේන්නේ. සහතන් වහන්සේ වදාලා බලාපන් ඔබ කෙරපු කර්මයක මේ ජීවිතේම තියෙන පැම් පේන්නේ නැහැ. මරණින් මත්තේ මොකක් වේවි කියලා හෙවුවා. මොහු බය වුණා. බය වෙලා මේ කිව්ව ස්වාමීන් වහන්සේ පැවිදි වෙන්න ඕනවා පැවිදි වෙන්න කිව්වා. ඔන්න දැන් ආරම්භක ධාතු හරි. ඔන්න වීර්යය පටන් ගන්න මෙයාට ආවා ශක්තිය. ටික කාලයක් යනකොට මෙයා වැද්දෙක් නිසා හිත පිහිටන්නේ සතිපට්ඨාන. ආයෙත් යන්න හිතුණා. ජෝසේ අර තිරුණාංශී කිව්වා හරි කමන්නේ. යන්න කලින් දැන් ඔබ සාමනීරන් අමු තර ගොඩක් ගහන්න කිව්වා. ඔයාට පුළුවන් තරමක් ගෙනල්ලා. ඉතින් මෙයා දැන් සිවුරු වලින්ට ළඟයිනේ. හොන්දට මහන්සියල විශාල අමු දර ගොඩක් ගැහුවා. කිරි බේරෙන වතුර බේරෙන අමු දර ගොඩක්. මහා වැස්සකුත් අද හැලුණා. අර රහතන් වහන්සේ කිව්වා පින්වත ඔබ යන නිරේ ඔබට යන්න નિયમિત නිවේ gini අඟුරු පුටක් අඟුරු මේ චුට්ටක් මේ ගිනි පුපුරක් අබෑටයක් තරම් ගිනි පුපුරක් මං ගන්නම් කියලා ඉරිදිහින් ඔහු ඉදිරියේම ඉරිදිහින් නිරේන් ගිනි පුපුරක් කරන් අර අමු දරගොඩට දැම්මා. අර තෙමී තිබුණු අමු දරගොඩ එක මොහොතෙන් අළු වුණා. ඔය එක ගිනි පුපුරට ගින්දර කිව්වා. එහෙන් ඔබ යන ලෝකෙට කැමති නම් ඕන තරම් කියන්න. ස්වාමීනි සමාවෙන්න කියලා දන ගැහුවා. ත්‍යාග්මන් කළා. නින්දේ යයි කියලා පිදුරු වලින් රවුමක් හදාගෙන වතුරේ ඔබල ඔලුවේ තියා ගන්නවා. ත්‍යාග්මනේ වතුර පුරව ගන්නවා. අරහත් වෙට පත් වුණා. එක්කද සත්පුරුෂ ඇසුර. සත්පුරුෂයාගේ දහම් කතාව. නෝපං වීරිය උපදිනවා. උපන්නා වූ වීරිය වඩාවර්ධනය වෙනවා. සත්පුරුෂයාට මේ ලෝකේ බොහෝ දෙනා නෙවෙයි සතුරාට පවා සත්පුරුෂයසුර ලැබේවා. සත්පුරුෂයාගේ දහං කතාව ලැබේවා. සත්පුරුෂයසුර ප්‍රණීත දෙයක්. සත්පුරුෂයාගේ කතාව ප්‍රණීත දෙයක්. මේක ලෝක සත්ත්වයාට ඇසේවා. ලෝක සත්ත්වයාට සත්පුරුෂයසුර උසරන් ලැබේවා. සත්පුරුෂය යම් තැනකද එතනම උපත වේවා. ආහවල් දිව්‍ය ලෝකෙද කියන එක නෙමෙයි සත්පුරුෂය ඉන්න තැන වටේ. ඊට පස්සේ දේශනා කරනවා නෝපම් පීති සම්බොජ්ජංගේ උපදීන්ට උපන්නා වූ පීති සම්බොජ්ජංගේ භාවනා වශයෙන් වැඩෙන්න මොකද ආහාරය? අත්ති භික්ඛවේ පීති සම්බොජ්ජංගatthානියා ධම්මා. ප්‍රීති ඇති කරන ධර්මතා තියෙනවා. තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකරෝ. ඒකේ යෝනිසෝ මනසිකාරය කරන්න බහුල වශයෙන්. ඒතර නෝපං ප්‍රීති උපදිනවා උපන්නා වූ ප්‍රීති වඩා වර්ධනය වෙගෙන යනවා. ප්‍රීති ඇති වෙන කරුණ සිහි කරන්න ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ, ශ්‍රී සද්ධර්මයේ අනන්ත ධම්ගුණ, සහතන් වහන්සේලා මේ මාර්ගය වඩපු හැටි. නාමසේලාගේ විමුක්ති සුඛය තමන් දුන්නා උදාන. ඔය කිසි ප්‍රීතියක් නැතුව ඈලි මෑලි වෙලා නිකන් වික්ෂෝප වෙලා මෝස වෙලා මිනිස්සු ඉන්නවනේ. පොඩ්ඩක් කල්පනා කරන්නකෝ දුන්න දාන. මම මෙහෙම දන් දීලා තිනෝ දන් දීලා තිනෝ කියලා. විහෙර විහාර වැන්දේවා, බෝධින් වහන්සේල වැන්දේවා කරපු පින්කම් සිහි කරන්න. සීල් සමාදන් වෙච්චේවා තමන් රකින්න සීලය සිහි කරන්න ඕන. සීල්පදය තමන්ගෙන් කැඩුනත් රැකුණ සීලය සිහි කරන්න ඕන. සී රැකින සීලය සිහි කරන්න ඕන. සිහි කරලා ඒ ප්‍රීතිය ඇති වෙන අරමුණු සිහි කරන්න ඕන. ඒකට තමයි අනුස්සති භාවනා හරියන්නේ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, චාගානුස්සති, මීළඟට දේවතානුස්සති. ඒ වගේ අනුස්සති භාවනා සිහි කරන්න ඕන. ප්‍රීතිය ඇති වෙන අයගේ කතාව, දහම් කතාව අහන්න ඕන. සත්පුරුෂය ඇසුරු කරන්න ඕන. නෝපම් ප්‍රීතිය උපදිනවා. පම් ප්‍රීතිය වඩා වර්ධනය වෙලා යනවා. අනුපකාරක ධර්ම. හේතු නිසා හට ගන්නවා, හේතු නැති වෙන්නේ නැති යනවා. දැන් හිතන්නකෝ මේ වගේ ගුණ ධර්ම සත්පුරුෂය බැහැර කරලා, සත්පුරුෂයන්ගේ දහං කතාව නැතුව මේ ගුණ ධර්ම පුරුදු කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මේ දැන් මොන ප්‍රීති පස්සද්දි සම්බුද්ධංගේ කියන්නේ මොකද්ද? මේ කොහොමද උපදීන්නේ? උපන්නා වූ පස්සද්ධි සම්බුද්ධයන්ගේ කොහොමද වඩා වර්ධනය? මොකක්ද ආහාර? අට්ටි වික්කවේ කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. කයේ සැහැල්ලු බව, සිතේ සැහැල්ලු බව කියලා මේ පස්සද්ධියක් තියෙනවා. තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකරෝ. ඒ සැහැල්ලු වෙන ධර්මතා පිළිබඳ යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. ඒතකොට තමයි නෝපම් පස්සද්ධි උපදීන්නේ. උපම් පස්සද්ධි වඩා වර්ධනය වෙන්නේ. පින්වතුනි, පස්සද්ධියට හිත සැහැල්ලු කරගන්න හරි උපකාරයි සත්පුරුෂ ඇසුර. සත්පුරුෂයාගේ කයසිත සැහැල්ලු කරන දහං කතාව. ඊට අනුයෝග දහං කතාව. සැහැල්ලුව පිණිස පවතින දහං කතාව. දැන් අපි කියමු මහා දුකෙන් ඉන්නකොට අනේ ඔය වගේ දුක් විඳින කී දෙනෙක් ඉන්නවද? කියපු ගමම හිතට සැහැල්ලුවක් එනවනේ. අනිත් අයත් මේ දුක විඳිනවා මම විතරක් නෙවෙයි කියන තැනට සැහැල්ලු වෙනවනේ. මං විතරයි මේ දුක විඳින්නේ කියනකොට බර එනවනේ. ඒ වචනේම සැහැල්ලු බර උපදිනවනේ. සැහැල්ලු දහං කතාව අහන්න ඕන තමන් සැහැල්ලු කරවන. ඊළඟට තමයි භාවනාවක් කරන්න කියත් අර හොඳට තමන්ට සිතකය සැහැල්ලු කරගන්න පුළුවන් තැනක භාවනාවට ඉඳ ගන්න ඕන. ඊට පස්සේ කාලෙන් කාලට භාවනා කරන ස්ථාන මාරු කරන්න ඕන. ඒ වගේ අර සිතයි කයයි සැහැල්ලු කරන බාහිර කරුණු හදා ගන්න ඕන. ඊළඟට එහි යෝනිසෝ මනසකාරය එක නුවණින් යුක්තවම තමයි ඒ කෙරෙහි මනසකාරය පිටවන්නේ. ඔන්න උපදිනවා පස්සද්ධි සම්බොජ්ජංගි. කොහොමද නෝපං සමාධි සම්බොජ්ජංගි උපදින්නේ? උපන් සමාධි සම්බොජ්ජංගේ වඩාවර්තනෙ වෙන්නේ. ආත්තිබික්කේ සමත නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං. සමත නිමිත්ත සහ අභ්‍යග්ග නිමිත්ත කියන්නේ සමත නිමිත්ත කියන්නේ සමාධි නිමිත්ත. අභ්‍යග්ග නිමිත්ත කියන්නේ හිත එකඟවන නිමිත්ත. සාමාන්‍ය දෙකම ව්‍යවහාරයෙන් සමාන වචන වගේ. සමාධි නිමිත්ත, ඒකාග්‍රතා නිමිත්ත, තත්ත්‍ය යෝනිසෝ මනසිකාර බහුලී කරෝ. එය නැවත යෝනිසෝ මනසිකාර කරන්න ඕන. නැවත නැවත. මේකමයි ආහාරේ නෝපන් සමාධි උපදින්න උපන් සමාධිය වඩා වර්ධනය කරන්න. ආනාපාන සතියේ මොකද්ද තියෙන නිමිත්ත? සමාධි නිමිත්ත, ඒකාග්‍රතා නිමිත්ත, ආස්වාදයේ ප්‍රාසාදය. දෙතිස් කුණප කොට්ටාසයේ තියෙන නිමිත්ත මොකද්ද? අසුබ නිමිත්ත. ඊළඟට ධාතු මනසකාරයේ තියෙන නිමිත්ත මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු නිමිත්ත. ඊළඟට මේ නවශීවිතකේ ඒ මලමිනියෙන් ගන්නා වූ ඒ නවශීවිතක නිමිත්ත. ඒක නැවත නැවත මනසකාර කිරීම තුලින් සමාධිය ඇති වෙනවා. මේකට සත්පුරුෂයන්ගේ දහම් කතාව ඕන. සත්පුරුෂයන්ගේ දහං කතාව ඕන. සත්පුරුෂයන්ගේ ඇසුර ඕන. ඒ වගේම ඒ ඇසුර කරනවා වගේම අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන ඊට ආර විරුද්ධව ඒ කියන්නේ තමන්ට උපකාරයක් නැති තමන් මේ මාර්ගයට සපෝට් එකක් නැති විදිහට කතා බහ කරන අයගේ ඇසුර අයින් කරනවා. හිත විසිරවන හිත අවුල් කරන චරිත අයින් කර ගන්නවා. මේක ඉතින් මුදකාලා වෙලා ලොකු යුද්ධයක් දීලා තමයි ඉතින් මේ මාර්ගේ වඩන්නේ යන්නේ. ඊට පස්සේ ඉතින් හිත හරි වහදා ගන්න මෙහෙම නිවන් මාර්ගයක් වඩන ක්‍රමයක් තියෙනවා නේ කියලා මේ සත්බොජ්ජංග. අපි අහපු ගමන්ම නම් ළමයිගෙන් සත්බොජ්ජංග යනු කොමක්ද? මේ සති, ධම්මවිචේ, විරිය, ප්‍රීති, පසද්දි, සමාධි, උපේක්ඛා කියලා තමයි විභාග දෙලිවේ මාන්ත. හරියට අහපු ගමන් බොජ්ජංග අපි ඕන තරමක් දානවා. අපි බොජ්ජංග දානවා. ලොක්කො වගේ කතා කළා. නමුත් මේ අපි ඒක හිත පහදා ගන්න ඒවා ඉගෙන ගන්න උඩ තමයි තේරෙන්නේ. මේවා මහා කුසල් නේව. මහා පුරුෂය ස්පර්ශ කරපු දේවල් නේව කියලා දැන් තමයි තේරෙන්නේ. ඒක දැන් තමයි තේරෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට වාසනාවක් මේ වහන්ද ලැබෙන එක. ඊළඟට පින්වතුනි උපේක්ඛා සම්බොජ්ජංගයේ නූපං උපේක්ඛා සම්බොජ්ජංගයේ වැඩෙන්නේ ඊළඟට උපන්නා වූ සම්බොජ්ජංගයේ උපේක්ඛා සම්බොජ්ජංගයේ දිනුවෙන්ටත් ආහාර තියෙනවා. අත්‍යවික්කවේ උපේක්ඛා සම්බොජ්ජංගatthානියා ධම්මා තත් යෝනිසෝ මාසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා උපේක්ඛා සම්බොජ්ජංගස් උපාදාය නූපං උපේක්ඛා සම්බොජ්ජංගේ උපදීන්ටත් උපන්නා උපේක්ඛා සම්බොජ්ජංගේ වඩාවර්ධනය වෙනටත් උපකාරයි කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ උපේක්ඛා සම්බොජ්ජංගේ ඇතිවෙන කරුණු තියෙනවා. ඒක යෝනිසෝ මනසිකාර කරන්න. සත්පුරුෂ ඇසුර ඒ සත්පුරුෂයන්ගෙන් උපේක්ෂා මනසිකාරය ඇති කරගන්න ඇහෙන දහං කතා. දැන් ඉස්සර තියෙනවා වීරිය අඩුයි නම් ඒ ගරුත්‍රාණේ සබ්‍රමචාරින් වාසය ළඟට ගිහිල්ලා වීරිය ඇති වෙන දහම් කතාව අහනවා. දැන් මෙතන උපේක්ෂාව ඇති වෙන දහම් කතාව අහන්නේ. මේ වෙලාවේ බුදු ගුණ දම් ගුණ සංගුණ අහන්නේ නැහැ මෙයා. මෙයා අහන්නේ උපේක්ෂා සම්බුද්ධංගය ඇති වෙන එක. එතකොට මේ විදිහට උපේක්ෂා සම්බෝධංගය ගැන ඒ සත්පුරුෂ ඇසුර දහං කතාව උපේක්ෂාව ඇතිවන නිමිති මෙයා මානසිකාර කරනවා. ආන්නේ තුලින් උපදිනවා උපේක්ෂා සම්බෝධංගය තියෙන උපේක්ෂා සම්බෝධංගේ වඩා වර්ධනය වෙනවා. හේතුඵල ධමයක් කියලා දැන් තේරෙනවාද? සත්පුරුෂ ඇසුර සත්පුරුෂයාගේ දහං කතාව කොච්චර වටිනවද කියලා තේරෙනවාද? තමා තුළ සසරේ පිනෙන් උපදුච්ච යෝනිසෝ මනසිකාරයේ තමාට නිවනට කොච්චර උපකාරයිද කියලා තේරෙනවාද? දැන් තියෙන්නේ මේ උපකාරක ධර්මයන්ගේ දුර්වලතාවය. උපකාරක ධර්ම අඩුවෙන් ලැබෙන්නේ. සමාට බාහිරින් ලැබෙනවා ඇතුළේ යෝනිසෝ මනසිකාරේ නෑ. ඒකයි මේ තියෙන අරුබුද. ඉතින් ඒ නිසා ඕන් අද මේ හෝරාවේ හැටියට දහං කරුණු ටිකක් කියලා දුන්නා. ඉතින් මේ සත්බුද්ධංගියෝ හටගන්න හැටි සත්බුද්ධංග වලට ආහාර වෙන කරුණු තමයි අදා අපි ඉගෙන ගත්තේ. තවත් බුද්ධංග ගැන ඉගෙන ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේවා අහන්න ලැබෙනවා දුර්ලභයි. ඒ නිසා අපි කාතුලත් මේ උතුම් සත්බුද්ධංග ධර්මියෝ වැඩිම පිණිස දියුණු වීම පිණිස මේ දහං කතාව උපකාර වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා.